දෙදහස් පහේදී අනුර කුමාරිතා ඉදම කුචි කර්ම ඇමතින් කාලේ මේ ඉදම මේ ගැරිකාරයන්ට වෙදන්ද නියම කළා. ඒකට හිටපු ප්‍රාදේශීය කම්තුමා ඉදම් කච්චේරියක් රඳවලා මේක ඉදම් බෙදුවා. බෙදුවන් පස්සේ මේ ජයරත්න මහත්තයා මේ ඉදම් බෙදීලා සම්පූර්ණ නතර කළා. නතර කළා ඊට පස්සේ අනුර කුමාරිතා මහත්තයා මේක තේරින් කාර්ක සභාව දැම පාර්ලිමේන්තුවේ. අද වෙනතුරු මේකට උත්තරයක් නැහැ. දැන් මෑතකදී බලනකොට මේ ආණ්ඩුවේ මේ ඉදම දෙන්න හදනවා. දැන් මේ මිනින්දෝරියෙන් ඇවිල්ලා මැනලා වෙන් කරන්න හදන්නේ. ඒකයි අපේ විරෝධය.